మధ్యమ నికాయు 2.5.6 ఏసుకారి సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవాసావంతియం విహరతి జేతవనే అనాథపిండికస్స ఆరామే అథ కో ఏసుకారీ బ్రాహ్మణో యేన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవతా సంధిం సమ్మోది సమ్మోదనీయం కథం సారణీయం వీతి సారిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిషిన్నోఖో ఏసుకారీ బ్రాహ్మణో భగవంతం ఏతదవోచ బ్రాహ్మణా భోగోతమ చతస్సోపారిచర్యా పన్యాపింతి బ్రాహ్మణస్స పారిచర్యం పన్యాపింతి ఖత్తియస్స పారిచర్యం పన్యాపింతి విశ్వస్స పారిచర్యం పన్యాపింతి శుద్ధస్స పారిచర్యం పన్యాపింతి తత్రిదం భో గౌతమ బ్రాహ్మణ బ్రాహ్మణస్స పారిచర్యం పన్యాపింతి బ్రాహ్మణో వా బ్రాహ్మణం పరిచరేయ ఖత్తియో వా బ్రాహ్మణం పరిచరేయ విశ్వా వా బ్రాహ్మణం పరిచరేయ శుద్ధో వా బ్రాహ్మణం పరిచరేయాతి ఇదం ఖో భో గౌతమ బ్రాహ్మణ బ్రాహ్మణస్స పారిచర్యం పన్యాపింతి తత్రిదం భో గౌతమ బ్రాహ్మణ ఖత్తియస్స పారిచర్యం పన్యాపింతి ఖత్తియో వా ఖత్తియం పరిచరేయ విశ్వో వా ఖత్తియం పరిచరేయ శుద్ధో వా ఖత్తియం పరిచరేయాతి ఇదం ఖో భో గౌతమ బ్రాహ్మణ ఖత్తియస్స పారిచర్యం పన్యాపింతి తత్రిదం భో గౌతమ బ్రాహ్మణ విశ్వస్స పారిచర్యం పన్యాపింతి విశ్వో ఆవిశ్వం పరిచరేయ శుద్ధో ఆవిశ్వం పరిచరేయాతి ఇదం ఖో భో గౌతమ బ్రాహ్మణ విశ్వస్స పారిచర్యం పన్యాపింతి తత్రిదం భో గౌతమ బ్రాహ్మణ శుద్ధస్స పారిచర్యం పన్యాపింతి శుద్ధో ఆశుద్ధం పరిచరేయ కో ఆపనన్యో శుద్ధం పరిచరిస్తీతి ఇదం కో భో గౌతమ బ్రాహ్మణ සුද්දස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති බ්‍රාහ්මනා භෝගතම ඉමාචතස්ස පාරිචරියා පඤ්ඤාපෙන්ති ඉද භංගතමෝ කිමාහාති කිං පන බ්‍රාහ්මන සම්බෝලෝක බ්‍රාහ්මනානං ඒතදබ්භනුජානාති ඉමාචතස්ස පාරිචරියා පඤ්ඤාපෙන්තීති නොහිදම් භෝගතම සේයථාපි බ්‍රාහ්මන පුරිසෝ දලින්දෝ අස්සකෝ අනාල්හියෝ තස්ස අකාමකස්ස බිලං ඕලග්ගෙයුම් ඉධතේ අම්භෝ පුරිස මන්සංඛාදි තබ්බං මූලංච අනුප්පදා තබ්බන්ති ඒවමේව කෝ බ්‍රාහ්මන බ්‍රාහ්මනා අපටිඤ්ඤාය තේසං සමන බ්‍රාහ්මනානං අතච පනිමාචතස්ස පාරිචරියා පඤ්ඤාපෙන්ති නාහම් බ්‍රාහ්මන සම්බං පරිචරිතබ්බන්ති වදාමි න පනාහම් බ්‍රාහ්මන සම්බං න පරිචරිතබ්බන්ති වදාමි යං හිස්ස බ්‍රාහ්මන පරිචරතෝ පාරිචරියා හේතු පාපියෝ අස්සන සෙයෝ නාහන්තං පරිචරිතබ්බන්ති වදාමි යංච ක්වාස්ස බ්‍රාහ්මන පරිචරතෝ පරිචරියා හේතු සෙයෝ අස්සන පාපියෝ තමහං පරිචරිතබ්බන්ති වදාමි කත්තියංචේපි බ්‍රාහ්මන ඒවං පුච්චෙයුම් යං වාතේ පරිචරතෝ පාරිචරියා හේතු පාපියෝ අස්සන සෙයෝ යං වාතේ පරිචරතෝ පාරිචරියා හේතු සෙයෝ අස්සන පාපියෝ කමිත්ත පරිචරියා සීති කත්තියෝ පිහි බ්‍රාහ්මන සම්මා ව්‍යාකරමානෝ ඒවං ව්‍යාකරේය යං හිමේ පරිචරතෝ පාරිචරියා හේතු පාපියෝ අස්සන සෙයෝ නාහන්තං පරිචරෙයං යංච කෝ මේ පරිචරතෝ පාරිචරියා හේතු සෙයෝ අස්සන පාපියෝ තමං පරිචරෙයන්ති බ්‍රාහ්මනංචේපි බ්‍රාහ්මන පෙයාල වෙස්සඤ්ඤේපි බ්‍රාහ්මන පෙයාල සුද්ධංචේපි බ්‍රාහ්මන ඒවං පුච්චෙයුම් යං වාතේ පරිචරතෝ පාරිචරියා හේතු පාපියෝ අස්සන සෙයෝ යං වාතේ පරිචරතෝ පාරිචරියා හේතු සෙයෝ අස්සන පාපියෝ කමිත්ත පරිචරෙයා සීති සුද්දෝ පිහි බ්‍රාහ්මන සම්මා ව්‍යාකරමානෝ ඒවං ව්‍යාකරෙය්‍ය යං හිමේ පරිචරතෝ පාරිචරියා හේතු පාපියෝ අස්සන සෙයෝ නාහන්තං පරිචරෙයං යංච කෝමේ පරිචරතෝ පාරිචරියා හේතු සේයෝ අස්සන පාපියෝ තමහං පරිචරෙයන්ති නාහම් බ්‍රාහ්මන උච්චා කුලීනතා සේයං සෝති වදාමි න පනාහම් බ්‍රාහ්මන උච්චා කුලීනතා පාපියං සෝති වදාමි නාහම් බ්‍රාහ්මන උලාරවන්නතා සේයං සෝති වදාමි න පනාහම් බ්‍රාහ්මන උලාරවන්නතා පාපියං සෝති වදාමි නාහම් බ්‍රාහ්මන උලාර භෝගතා සේයං සෝති වදාමි න පනාහම් බ්‍රාහ්මන උලාර භෝගතා පාපියං සෝති වදාමි උච්චා කුලීනෝපි බ්‍රාහ්මන ඉදේ කච්ච පානාති පාති හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදෝ හෝති පිසුනා වාචෝ හෝති පරුසා වාචෝ හෝති සම්පප්පලාපී හෝති අභිජ්ජාලු හෝති ව්‍යාපන්න චිත්ත තෝති මිච්ඡාදිච්චි හෝති තස්මාන උච්චා කුලීනතා සේයං සෝති වදාමි උච්චා කුලීනෝ පිහි බ්‍රාහ්මන ඉදේ කච්ච පානාති පාතා පටිවිරතෝති අදින්නාදානා පටිවිරතෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝති මුසාවාදා පටිවිරතෝති පිසුනා වාචා පටිවිරතෝති පරුසා වාචා පටිවිරතෝති සම්පප්පලාපා පටිවිරතෝති අනබිජ්ජාලෝති අභ්‍යාපන්න චිත්තෝති සම්මාදිට්ඨි හෝති තස්මාන උච්චා කුලීනතා පාපියං සෝති වදාමි උලාරවන්නෝ පිහි බ්‍රාහ්මන පෙයාල උලාර භෝගපි බ්‍රාහ්මන ඉදේ කච්ච පානාති පාති පෙයාල මිච්ඡාදිට්ඨි හෝති තස්මාන උලාර භෝගතා සේයං සෝති වදාමි උලාර භෝගපි බ්‍රාහ්මන ඉදේ කච්ච පානාති පාතා පටිවිරතෝ පෙයාල සම්මාදිට්ඨි හෝති තස්මාන උලාර භෝගතා පාපියං සෝති වදාමි නාහම් බ්‍රාහ්මන සම්බං පරිචරිතම්බන්ති වදාමි න පනාහම් බ්‍රාහ්මන සම්බං න පරිචරිතම්බන්ති වදාමි යං හිස්ස බ්‍රාහ්මන පරිචරතෝ පාරිචරියා හේතු සද්ධා වඩ්ධති සීලං වඩ්ධති සුතං වඩ්ධති චාගෝ වඩ්ධති පඤ්ඤා වඩ්ධති තමං පරිචරිතම්බන්ති වදාමි යං හිස්ස බ්‍රාහ්මන පරිචරතෝ පාරිචරියා හේතු න සද්ධා වඩ්ධති න සීලං වඩ්ධති න සුතං වඩ්ඩති න චාගෝ වඩ්ඩති න පඤ්ඤා වඩ්ඩති නාහන්තං පරිචරිතබ්බන්ති වදාමීති ඒවං උත්තේ පාසුකාරී බ්‍රාහ්මනෝ භගවන්තං ඊතදෝච බ්‍රාහ්මනා භෝගෝතම චත්තාරි ධනානි පඤ්ඤා පෙන්ති බ්‍රාහ්මනස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති කත්තියස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති විස්සස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති සුද්දස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති තත්‍රිදම් භෝගෝතම බ්‍රාහ්මනා බ්‍රාහ්මනස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති භික්ඛාචරියං භික්ඛාචරියංච පන බ්‍රාහ්මනෝ සන්ධනං අතිමඤ්ඤමානෝ අකිඤ්චකාරී හෝති ගෝපෝව අදින්නං ආදියමානෝති ඉදං ඛෝ භෝගෝතම බ්‍රාහ්මනා බ්‍රාහ්මනස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති තත්‍රිදම් භෝගෝතම බ්‍රාහ්මනා කත්තියස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති ධනුකලාපං ධනුකලාපංච පන කත්තියෝ සන්ධනං අතිමඤ්ඤමානෝ අකිච්චකාරී හෝති ගෝපෝ අදින්නං ආදියමානෝති ඉදං ඛෝ භෝගෝතම බ්‍රාහ්මනා කත්තියස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති තත්‍රිදම් භෝගෝතම බ්‍රාහ්මනා විස්සස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති කසිගෝරක්ඛං කසිගෝරක්ඛංච පන වෙස්සෝ සන්ධනං අතිමඤ්ඤමානෝ අකිච්ඡකාරී හෝති ගෝපෝ අදින්නං ආදියමානෝති ඉදං ඛෝ භෝගෝතම බ්‍රාහ්මනා විස්සස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති තත්‍රිදම් භෝගෝතම බ්‍රාහ්මනා සුද්දස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති අසිතබ්බ්‍යා භංගින් අසිතබ්බ්‍යා භංගින්ච පන සුද්ද සන්ධනං අතිමඤ්ඤමානෝ අකිච්ඡකාරී හෝති ගෝපෝව අදින්නං ආදියමානෝති ඉදං ඛෝ භෝගෝතම බ්‍රාහ්මනා සුද්දස්ස සන්ධනං පඤ්ඤා පෙන්ති බ්‍රාහ්මනා භෝගෝතම ඉමානි චත්තාරි ධනානි පඤ්ඤා පෙන්ති ඉද භවං ගෝතමෝ කිමාහාති කිං පන බ්‍රාහ්මන සබ්බෝ ලෝකෝ බ්‍රාහ්මනානං ඊතදබ්බනු ජානාති ඉමානි චත්තාරි ධනානි පඤ්ඤා පෙන්තේති නොහිදම් භෝගෝතම සේයථාපි බ්‍රාහ්මන පුරිසෝ දලින්දෝ අස්සකෝ අනාල්හියෝ තස්ස අකාමස්ස බිලං ඕලංගෙයුම් ඉදන්තේ අම්භපුරිස මන්සංකාදිතම්බං මූලංච අනුපපදාතම්බන්ති ඒවමේව කෝබ්‍රාහ්මන අපරිඤ්ඤායතේ සං සමනම් බ්‍රාහ්මනානං අත ච පනිමානි චත්තාරි ධනානි පඤ්ඤා පෙන්ති අරියං කෝ අහං බ්‍රාහ්මන ලෝකුත්තරං ධම්මං පුරිසස්ස සන්ධනං පඤ්ඤා පේමි පුරාණං කෝ පනස්ස මාතා පෙත්තිකං කුලවංසං අනුසරතෝ යත්ථ යත්තේව අත්ත භාවස්ස අභිනිබ්බති හෝති තේන තේනේව සංඛං ගච්ඡති කත්තිය කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති කත්තියෝත්වේව සංඛං ගච්ඡති බ්‍රාහ්මණ කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති බ්‍රාහ්මනෝත්වේව සංඛං ගච්ඡති වෙස්ස කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති වෙස්සෝත්වේව සංඛං ගච්ඡති සුද්ධ කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති සුද්ධෝත්වේව සංඛං ගච්ඡති සේයථාපි බ්‍රාහ්මණ යඤ්ඤ දේව පච්චයම් පටිච්ච අග්ගි ජලති තේන තේනේව සංඛං ගච්ඡති කට්ටං ජේ පටිච්ච අග්ගි ජලති කට්ටග්ගිත්වේව සංඛං ගච්ඡති සකලිකං ජේ පටිච්ච අග්ගි ජලති සකලිකග්ගිත්වේව සංඛං ගච්ඡති තිනං ජේ පටිච්ච අග්ගි ජලති තිනග්ගිත්වේව සංඛං ගච්ඡති ගෝමයං චේ පටිච්ච අග්ගි ජලති ගෝමයග්ගිත්වේව සංඛං ගච්ඡති ඒවමේව කෝ අහං බ්‍රාහ්මන අරියං ලෝකුත් තරං ධම්මං පුරිසස්ස සන්ධනං පඤ්ඤාපේමි පුරාණං කෝ පනස්ස මාතා පෙත්තිකං කුලවංසං අනුස්සරතෝ යත්ථ යත්තේව අත්ථ භාවස්ස අභිනිබ්බති හෝති තේන තේනේව සංඛං ගච්ඡති කත් තිය කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති කත්තියෝත්වේව සංඛං ගච්ඡති බ්‍රාහ්මණ කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති බ්‍රාහ්මනෝත්වේව සංඛං ගච්ඡති වෙස්ස කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති වෙස්සෝත්වේව සංඛං ගච්ඡති සුද්ධ කුලේචේ අත්ත භාවස්ස අභිනිබ්බති හෝති සුද්ධෝත්වේව සංඛං ගච්ඡති තිය කුලාචේපි බ්‍රාහ්මන අගාරස්මා අනගාරියං පබ්බජිතෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති අදින්නාදාන පටිවිරතෝති අබ්‍රහ්මචරියා පටිවිරතෝති මුසාවාදා පටිවිරතෝති පිසුනාවාචා පටිවිරතෝති පරසාවාචා පටිවිරතෝති සම්පප්පලාපාපටිවිරතෝති අනභිජ්ජාලෝති අභ්‍යාපන්නචිත්තෝති සම්මාදිට්ඨිහෝති ආරාධකෝති ඤායං ධම්මං කුසලං බ්‍රාහ්මණ කුලාචේපි බ්‍රාහ්මණ අගාරස්මා අනගාරියං පබ්බජිතෝති සෝච තථාගතප් පවේදිතන් ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති පෙයාල සම්මාදිට්ඨිහෝති ආරාධකෝති ඤායං ධම්මං කුසලං විස්ස කුලාචේපි බ්‍රාහ්මණ අගාරස්මා අනගාරියං පබ්බජිතෝති සෝච තථාගතප්ප වේදිතන් ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති පෙයාල සම්මාදිට්ඨිහෝති ආරාධකෝති ඤායං ධම්මං කුසලං සුද්ද කුලාචේපි බ්‍රාහ්මණ අගාරස්මා අනගාරියං පබ්බජිතෝති සෝච තථාගතප් පවේදිතන් ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති පෙයාල ඥායන් ධම්මං කුසලං තංකින් මඤ්ඤසි බ්‍රාහ්මණ බ්‍රාහ්මනෝ අනුකපහෝති අස්මින් පදේසේ අවේරං අභ්‍යාපජ්ජං මිත්තචිත්තං භාවේතුං නොඛත්තියෝ නොවෙස්සෝ නොසුද්ධෝති නොහිදම් භෝගෝතම ඛත් තියෝපිහි භෝගෝතම පහෝති අස්මින් පදේසේ අවේරං අභ්‍යාපජ්ජං මිත්තචිත්තං භාවේතුං බ්‍රාහ්මනෝපිහි භෝගෝතම පෙයාල විස්සෝපිහි භෝගෝතම පෙයාල සුද්දෝපිහි භෝගෝතම පෙයාල සබ්බේපිහි භෝගෝතම චත්තාරෝ අන්නා පබුන්ති අස්මින් පදේසේ අවේරං අභ්‍යාපජ්ජං මිත්තචිත්තං භාවේතුන්ති ඒවමේව කෝ බ්‍රාහ්මණ ඛත්තිය කුලාචේපි අගාරස්මාන ගාරියං පබ්බජිතෝති සෝච තථාගතං පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති පෙයාල ඥායං ධම්මං කුසලං බ්‍රාහ්මණ කුලාචේපි බ්‍රාහ්මණ පෙයාල විස්ස කුලාචේපි බ්‍රාහ්මණ පෙයාල සුද්ධ කුලාචේ පිබ්‍රාහ්මන අගාරස්මානගාරියං පම්බජිතෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති අදින්නාදානා පටිවිරතෝති අබ්‍රහ්මචරියා පටිවිරතෝති මුසාවාදා පටිවිරතෝති පිසුනාවාචා පටිවිරතෝති පරුසාවාචා පටිවිරතෝති සම්පප්පලාපා පටිවිරතෝති අනභිංජාලෝති අභ්‍යාපන්න චිත්තෝති සම්මාදිට්ඨි හෝති ආරාධකෝති ඥායං ධම්මං කුසලං තංකින් මඤ්ඤසි බ්‍රාහ්මන බ්‍රාහ්මනෝ අනුකෝපහෝති සොත්තිං සිනානිං ආදාය නදින් ගන්ත්වා රජෝජල්ලං පවායේතුන් නොකත්තියෝ නොවෙස්සෝ නොසුන්දෝති නොහිදම් භෝගෝතම කත්තියෝපිහි භෝගෝතම පහෝති සොත්තිං සිනානිං ආදාය නදින් ගන්ත්වා රජෝජල්ලං පවාහේතුන් බ්‍රාහ්මනෝපිහි භෝගෝතම පෙයාල වෙස්සෝපිහි භෝගෝතම පෙයාල සුන්දෝපිහි භෝගෝතම පෙයාල සම්බේහි භෝගෝතම චත්තාරුවන්නා පහුන්ති සොත්තිං සිනානිං ආදාය නදිංගන්ත්වා රජෝජල්ලං පවාහේතුන්ති ඒවමේව කෝබ්‍රාහ්මන කත්තිය කුලාචේපි අගාරස්මානගාරියං පම්බජිතෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති පෙයාල ආරාධකෝති ඥායං ධම්මං කුසලං බ්‍රාහ්මන කුලාචේපි බ්‍රාහ්මන පෙයාල වෙස්ස කුලාචේපි බ්‍රාහ්මන පෙයාල සුන්ද කුලාචේපි බ්‍රාහ්මන අගාරස්මානගාරියං පම්බජිතෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති පෙයාල ආරාධකෝති ඥායං ධම්මං කුසලං තංකින් මඤ්ඤසි බ්‍රාහ්මන ඉධ රාජා කත්තියෝ මුන්ධාවසිත්තෝ නානජච්චානං පුරිසානං පුරිස සතං සන්නිපාතෙය ආයන්තු භුන්තෝ ඒතත්ථ කත්තිය කුලා බ්‍රාහ්මන කුලා රාජඤ්ඤ කුලා උප්පන්නා සාකස්ස වාසාලස්ස වාසලලස්ස කස්සවා චන්දනස්සවා පදුම කස්සවා උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බත්තෙන්තු තේජෝ පාතු කරොන්තු ආයන්තු පන භුන්තයේ තත්ත චණ්ඩාල කුලානේ සාද කුලා වේන කුලා රථකාර කුලා පුක්කුස කුලා උප්පන්න සාපාන දෝනියාවා සූකර දෝනියාවා රජක දෝනියාවා ඒලන්ඩ කට්ටස්සවා උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බත්තෙන්තු තේජෝ පාතු කරොන්තුති තංකින් මඤ්ඤසි බ්‍රාහ්මනයෝ ඒවනුඛෝසෝ කත්තිය කුලා බ්‍රාහ්මන කුලා රාජඤ්ඤ කුලා උප්පන්නේහි සාකස්සවා සාලස්සවා සලලස්සවා චන්දනස්සවා පදුමකස්සවා උත්තරාරණින් ආදාය අග්ගි අභිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ ස්වේවනුඛස්ස අග්ගි අච්චිමාචේව වන්නිමාච පභස්ස රෝච තේනච සක්කා අග්ගිනා අග්ගිකරණීයං ඛාතුං යෝ පනසෝ චණ්ඩාල කුලා නිසාද කුලා වේන කුලා රථකාර කුලා පුක්කුස කුලා උප්පන්නේහි සාපාන දෝනියාවා සූකර දෝනියාවා රජක දෝනියාවා ඒලන්ඩ කට්ටස්සවා උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ ස්වාස අග්ගිනචේව අච්චිමානච වන්නිමානච පභස්සරෝච නච තේන සංකා අග්ගිනා අග්ගිකරණීයං ඛාතුන්ති නොහිදං භෝගෝතම යෝසෝ භෝකත්තිය කුලා බ්‍රාහ්මණ කුලා රාජඤ්ඤ කුලා උප්පන්නේ සාකස්සවා සාලස්සවා සලලස්සවා චන්දනස්සවා පදුමකස්සවා උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ ස්වාස අග්ගි අච්චිමාචේව වන්නිමාච පභස්සරෝච තේනච සංකා අග්ගිනා අග්ගිකරණීයං ඛාතුං යෝපිසෝ චණ්ඩාල කුලා නිසාද කුලා වේන කුලා රථකාර කුලා පුක්කුස කුලා උප්පන්නේ සාපාන දෝනියාවා සූකර දෝනියාවා රජක දෝනියාවා ඒලන්ඩ කට්ටස්සවා උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බන්තෝ තේජෝ පාතුකතෝ ස්වාස්ස අග්ගේ අච්චිමා චේව වන්නිමා ච පභස්ස රෝච තේන පිච සංකා අග්ගිනා අග්ගිකරණීයං ඛාතුං සම්බෝපි භෝගතම අග්ගි අච්චිමා චේව වන්නිමා ච පභස්ස රෝච සම්බේන පිච සංකා අග්ගිනා අග්ගිකරණීයං ඛාතුන්ති ඒවමේව කෝ බ්‍රාහ්මණ කත්තිය කුලාචේපි අගාරස්මා අනගාරියං පම්බජිතෝති සෝච තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම පානාති පාතා පටිවිරතෝති ආරාධකෝති ඤායං ධම්මං කුසලං බ්‍රාහ්මණ කුලාචේපි බ්‍රාහ්මණ පේයාල වෙස්ස කුලාචේපි බ්‍රාහ්මණ පේයාල සුද්ධ කුලාචේපි බ්‍රාහ්මණ අගාරස්මානගාරියං පම්බජිතෝති සෝච තථාගතප් පවේදිතන් ධම්ම විනයං ආගම්ම පානාතිපාතා පටිවිරතෝති අදින්නාදානා පටිවිරතෝති අබ්‍රහ්මචරියා පටිවිරතෝති මුසාවාදා පටිවිරතෝති පිසුනාවාචා පටිවිරතෝති පරුසාවාචා පටිවිරතෝති සම්පප් පලාපා පටිවිරතෝති අනභිංජාලෝති අබ්‍යාපන්න චිත්තෝති සම්මාදිට්ඨිහෝති ආරාධකෝති ඤායං ධම්මං කුසලංති ඒවං උත්තේ ඒසුකාරී බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදෝච අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම පේයාල උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති ඒසුකාරේ සුත්තං චට්ඨමං